පෙත්සම් 60ක් පමණ දූෂණයක් එමෙත වංචාවක් ඒ වගේම රාජ්‍යයට ජාමාකාරගේ මූලයන් පාඩුවක් සිදුණු බව හිතරව් වෙන්නේ නැහැ. පෙත්සම් 40ක ප්‍රමාණයකින් පැහැදිලිවම කියන්න පුළුවන් මහා පරිමාණ ගණනේ පෙත්සම් විශේෂයෙන් සත්ව ස්වභාවතාව ආයතන කීපයක් දැනට ඒ කටයුතු එක්ක සලකලා බලනකොට මම හිතන්නේ සැලකිය යුතු ප්‍රමාණයක ප්‍රගතියක් තාම අවබෝධ කරගෙන නැහැ. අපේ ජනාධිපති කොමිෂන් සභාව විසින් සලකා බලන ලබන පෙත්සම් මොන ගණනේද වැටන්නේ පෙත්සම්ද කියන එක අපි සලකා බලන්නේ මහා පරිමාණයේ විශාල දූෂණ වංචා පිළිබඳව. ගොඩාක් පෙත්සම් අපිට ලැබිලා තියෙන දේවල් ඇත්තම ඒ අපේ ගණනේද වැටෙන්නේ නැහැ. ඒ වගේම මේ විශාල පරිමාණයේ නොවන නිසා සමහර පෙත්සම් අපි සැලකිල්ලට භාජනය කරලා නැහැ.